අපිට පෞගේ 24 වෙනිදා ගබඩාවේ හරියට පස්සේ අපි ආවා මේ ගබඩාවට වීතික දෙන්න කියලා. ඊට පස්සේ ගබඩාවේ මාතුරු අපිට කිව්වා අද විරුද්ධ කරනවා විතරයි වී අරගන්න අගෝතුමාගේ 3 වෙනිදා වී අරන් එන්නේ කියලා. අපි ඊට පස්සේ අලුතෙන් අයිතුම් පත්‍ර වල අද අපි ගොයි මාතුරු සේරමයක එක්කව වෙලා වී ඉස්සරගෙන මෙතෙන්ට ගබඩාව ළඟට ආවම මේගොල්ලෝ කියනවා වී මිල දී ගැනීම වැඩට නවත්තලයි කියලා. අපි රටේ ණය වෙලා තියෙන රත්තරන් බඩු උගස් කරලා තියෙනවා. අපි මේක බලධාරීන්ට කියන්නේ මේ වීතික අපේ අරගන්න. වීතික අරගන්න නැතුව මේකට විසඳුමක් නැහැ කියලා. ඉතින් මේගොල්ලෝ වී ගන්නවයි කියලා දැන් මේකට පස්ස ගන්නවා. දැන් අපිට පොලිසිය මාතෘත් ඇවිල්ලා කියනවා උඹලා රත්තරන් අරගෙන මෙතනින් වාම නැත්තම් උඹලා නඩු දානවයි කියලා. ඉතින් අපි නඩු දාන්න හරි නඩු දාන්න හරි ඕනක හිරේ යන හරි බලාගෙන ඉන්න වීතික ගන්නකම්.